Kawan-kawan, sebuah desnak. Sudah hati saya ngawal teman pin adat. Mana tanpa waktu maaf kau pilih wadah pesakan cakir dan saudara bani. Sekarang kau turut rumah sani dan kakshin ke nyocin ke pinggir tayat ini. Ada semua hati saya ngawal teman pin sama geng bani selipa daik ke arah perang sepen. Bishushin, sekarang kau ni kawal para si itu le alut tanakat. Langkawi takshin ini diplomi yang saksi bukaran itu. Usaha naik tanak. Ebenarui, orang yang keperluan mata semua hati semua zaman itu, anda harus ada dalamnya sebab itu takshinnya pelibadan mereka tak kerana. Adalah sedikit barat, pada ini masuk ke pelibadan mereka sahaja cakir mereka sudah lama ni, dan mana loke, mana regen ini jangan mana takshin ke, pakai mana takshin ke mengenai bahagia kerbi. Sudah kah, tapi hoge khasi bahawa tu leh, ini yang regen, sahuran regen ini ini tergiat, jangan pelibadan. Api yang lirik si jitu. Namun ini hita-hita inat wada yang mak keranin takshenika diplagiye berasa kuat atau nanti kiri ini ter. Mau terus utsana dan ini ter kena ti. Hanya atau dengan ini kene meh. Jadi kesini tak Sri Lanka terutama sanni dengan takshen ini jadi ayat ini. Sri Lanka ini terutama takshen ini ia tak lekin usaha tambah ini ter. Dengan tu cara yang harus sedekarna. Ini ikhtiar tetapi menyesal semua kesan malam ini kene dan mak kiri ini. Tolong takshir ini baru dengan semua jenis kiri ini tetap api utsangan. Adalah sejak ini sahaja cakir ini saudara mani single blogging film baru. Single blog muka demi single blog ken, atau blog ken muka kedua. Ini film baru atau mendan mani pulang namun atau mendan mani pulang. Mendan night bagai mendan night tawat-tawat karena ini film baru genin tetapi api saudara mani api arah mana cara sudah kisah malam mani pada pergerakan kreatif ini punin. Tidak nak kutu, sehingga bukan sahaja mengenai kerangin, bagaimana mengenai tray, bukan ada kerana di sini min, alat tangan dewa nirmana kiri mihla nakshin tu nih kutu, tahun ini tu nih. Apabila nak kerja kalinga tu nak mudah lebih hati, bagaimana tilin yang bersih kerana masa warna perayaan mata. Orang tidak nak untuk gawuran pelajar naik bawah. Cai naik bawah. Sebab di sengal mandi tu, anda sendiri betul, bagaimana nama tak patah mereka hati tangan sentra dulu hamil kata nama kata orang pulang nabi. Kali ini mukaran pulang mereka hendak tanya tentang jualan apa yang mereka tanya. Kemudian orang kerja orang yang jaringan kemudian ini blog yang kita mukat. Blog kita kini kini api saman yang ada sekarang ni antar jale dia kan? Dina kota kini saman mereka terima dan apa saman yang berhari api dana dina kota kini apa dina dah api bistar dia kan? Namun mereka mereka sangkal peng obat lagi kan? Antar jale dia api terham benua. अंतर जाले हर हा अपे इधरी दा अद्दा की अपे मुहूर्त पान देवल अपे अधास अनित हर हा अंतर जाले पूरा विसीदा इन्हें सेलो दिना हर हा बेदा कहने मार जा एक तमा ब्लॉग का किया नहीं क्यों ब्लॉग किया ने वचन में पावा ऐसे उन्हें वेब ब्लॉग किया ना आते क्यों अंतर जाले देवन ब्लॉग सताना किना आते इतने मुले� ऐतिहासिक में ब्लॉग वाली अन्य दावसा वाले बेटा वीडियो ब्लॉग छायारूप ब्लॉग देशपालन का सामाजिक मतवाद वहीं नए कुछ कारण जैसा ब्लॉग के दागन हम इतना में मूल का पहले दिख रहे हैं तुम्हारे नाम ठीक है और आपके तालुक तक फिर इधर एक अलग कालिंग रहेंगे ना ब्लॉग एक्टिव बंदो जनता और एक खून अति धनवत की मतलब नेक्षेत्री इन बहुत खाला कांसिल को के लिए नहीं था मतलब कि धनवत की मत समाज की बिना जैसे मार बंद है ओ अच्छा ब्लॉग करने तीनों बंदे दान्ने काटती अच्छा तो नहीं ना दान्ने काटती इन्ना क्या नेत्र मानसार जाले ठीक का वैध करने काटती तो हमें मीगे ने बड़ा दान्ने नमो सामान्य जनता वाटे मीगे ने तीन अधासे बहुमाड़ी समाहलाड़ तमान दान्ने इतने तेरे समाहलाड़ अंतर जाले सारे सारने कोटा ये तुअप उदाहरण एक तो सीएनएन वाले वेब बार अभी वाले ब्लॉग के काफ़ केवल लोग बड़ा कलर पास ही करना ये तमाम कुआत क्यों हैं उनको दे मैं आधे लेट के लम्हे कुआत क्यों है ना हम उनके ब्लॉग के काफ़ केले वाले समाहल लाड़ा जाना ही नहीं है लेकिन ये वाले गतो खुलना वाले गतो बड़ा कल मीगन बांधना नगरें उबटे आने पर तो बीपी वाले तीनों जनों में थावमत आदि, नमो डेंग डेंग आपकी देखा लेती है ना बोला दूर पलात तलकाटी और ब्लॉग लियो में, तो ब्लॉग क्या है ना इंग्लिशी भाषा है हिंदी में नहीं का, अपने लिया ने सीनियर भाषा है, अपने भाषा है, केकनी सा बोला खुला है, डेंग इन � नमूत आपके सांसदीय पटांगरण देंगे ना वो आपके सामाजिक ඉන්නවා 500ක් විතර. එතකොට ඒ වගේ බලනකොට නම් පාටක බිරිස මීට වඩා බොහෝ වැඩි. මේක ලංකාවේ විතරක් සීමා වෙලා නැහැ. හැම රටකම වගේ ඉන්නේ ශ්‍රී ලාංකිකයෝ මේකයිලා කියවනවා. ඒ නිසා අපිට ඒ කියන්න පුළුවන් පාටක බිරිස ගොඩාක් ඉන්නවා මේ බ්ලොග් කියවන. ඇත්තට මිලියන කට්ටිය අඩු වුණාට පාටකයන් ගොඩක් වශයෙන් ඉන්නවා. හොඳයි තෙන්නෙන්නේ සිංහ බ්ලොග් ඇතුලේ කොයි කාසිය මාතෘද මේ වන විට ඇහි තිබෙන ප්‍රවණතාව මොනවාගෙන මම හිතන්නේ සිංහල බ්ලොග් ඇතුලේ 2007 ඉඳන් 2007 ඉඳන් 2009 වෙද්දී මම හරි මුගදුරක් ගිහිල්ලා දෙනවා අපි අපේ බ්ලොග් පටන් ගත්තේ බ්ලොග් 10 කින් විතර නේද බ්ලොග් 10 කින් විතර පටන් ගෙන දැන් තියෙනවා බ්ලොග් 200කට කිට්ටු වෙන ඒ කියන්නේ 200ක් විතර තියෙනවා අපේ සින්ඩිකේටරේ බ්ලොග් ගැන දැන් තාත්තේ හදන බ්ලොගින් වැඩගත්කම කොහොමද අපි හඳුනාගන්නේ බ්ලොග්යක් අපිට මොන තරම් වැඩගත් වෙනවද අපේ අදහස් ප්‍රකාශ කිරීමට වගේම නේ මුළු ආර්ථික සමාජීය දේශපාලනයේ හැම දෙයකටම වැඩගත් වෙනවා කියලා අපිට ටිකක් පුළුල් වශයෙන් කතා කරමු බ්ලොග් එකකින් තියෙන වැඩගත්කම මේ අපේ මේ ක්ෂේත්‍රයන් වල ඉදිරියට යන්නේ එක් එක් ක්ෂේත්‍රයන් පිළිබඳ කතා කරමු අපි ආර්ථික ක්ෂේත්‍රය ගත්තොත් ඉදිරියට යන බ්ලොග් එකකින් තියෙන අපිට වැඩගත්කම මොනවාද මම හිතන්නේ දැන් මේක අපි සරල උදාහරණකින් ගත්තොත් එහෙම දැන් මම මොකක් හරි දැන් ලියනවනම් මට මොකක් හරි අදහසක් තියෙනවනම් අපි මේ බ්ලොග් අවකාශයට එන්න කලින් අපිට තිබ්බ එකම විකල්පය තමයි මම ඊළඟ පුරස්කාරයට පල කරන්නේ. එහෙම නැත්නම් මම කියන මගේ අදහසක් එළියට ගන්න. එහෙම නැත්නම් මට කරන්න තියෙන උත්තරම දේ තව 4-5 දිනක් එකතු කරගෙන මගේ අදහස වාචිකව බෙදවීම පමණයි. මම එතනින් එහාට මට දෙයක් කරන්නට අමාරුයි. නමුත් මේ බ්ලොග් අවකාශයේ තියෙන වැදගත්කම තමයි අපිට ඒ කියන්නේ දේශ සීමා මායින් නැතුව ලෝකයේ පුරාම අන්තර්ජාලය හරහා අපේ අදහස් විසිරවන්න පුළුවන්. මේක තමයි මම හිතන්නේ අපි අද කතා කරන්නේ ඉතා වැදගත්කම තමයි මම හිතන්නේ මේ. ඒ කියන්නේ අදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අලුත්ම පැතිකඩ මේ බ්ලොග් කියන එක. මොකද ඒක හරි ප්‍රබල දෙයක්. දැන් සරල උදාහරණයක් මම කිව්වොත් එහෙම පසුගිය දවස්වල සිංහල බ්ලොග් අවකාශය තුළ දැන් ලංකාවේ අන්තර්ජාල සේවාවල තත්ත්වය පිළිබඳ බොහොම හොඳ සංවාදයක් ඇති වුණා. අතර මේ සංවාදයට මේ අන්තර්ජාල සේවා සතුන් සමාගම් පස්සේ ප්‍රතිචාර දැක්වුවා. ඒ හරහා ඔවුන් තමන්ගේ සේවාවන්ගේ ගුණාත්මකභාවය වැඩි දියුණු කරගන්න උත්සාහ කරනවා. මම හිතන්නේ මේක ඉතාමත් හොඳ තත්ත්වයක්. මොකද මෙතන පැහැදිලිවම අපි දැක්කා මේ බ්ලොග් හරහා අපි නගන හඬට සාමාන්‍ය මනුස්සයෙක් හැටියට අපි නගන හඬට ඉඩක් ලැබෙනවා. ඒ වගේ මේ හරහා සමාජ සංවාද බිහිවෙනවා. සමහර වෙලාවට අපි උදාහරණයක් හැටියට වැඩිපුර සමාජයේ මිනිස්සු කතා නොකරම ආශ්‍රිතාවක් වෙන්නත් පුළුවන්. අපි හිතමු අපේ තියෙන සමාජ සංස්කෘතික දැනීම් ප්‍රශ්න කරන දෙයක් වෙන්නත් පුළුවන්. ප්‍රසිද්ධිය අපි කතා කරන අකමැති දෙයක් වෙන්නත් පුළුවන්. ප්‍රධාන ධාරාව කියලා. නමුත් මේ ධාරාව ඇතුළේදී අපිට ප්‍රශ්න කරන්නත් පුළුවන්. ඒ ප්‍රශ්න කළා ඒ හරහා යම් කිසි මතවාදයකට නේද මම කියන්නේ වඩා යහපත් දෙයක් එක දවසට දාතරන්න පුළුවන් කියන එක මම හිතන්නේ. හොඳයි හැම දෙයක්ම හොඳ පැත්ත වගේම නරක පැත්තත් තිබෙනවා. අපි හොඳ පැත්ත පිළිබඳ කතා කරන වගේම අතුරු පාළු පිළිබඳව කතා කරලා ඉතින් කලින් දැන් මේ සිංහල පරිගණක භාවිත අපි කාලාන්තරයක් තිස්සේ ඉංග්‍රීසියෙන් තමයි අපි වැඩ කරේ. ඉතින් සිංහල පරිගණක භාවිත නැත්නම් මේ මේ තාක්ෂණ හඳුනාගැනීමත් සමඟ අපේ වැඩ කටයුතු කොච්චර ලේසියි අතුරු නැත්නම් සමහර කෙනෙක් සිංහල භාවිත කරන්න ගත්තට පස්සේ ඉංග්‍රීසි වල තිබ්බ තියෙන වටිනාකම අඩුනාද නැත්නම් අපි ඉංග්‍රීසි වලට යන්නේ නැත්නම් සිංහල හරහා යන්න ගිහලා අපේ තිබෙන අර දැනුම මත කරගත්තා වගේ වුණාද කියලා එහෙම හිතක් ගන්න ගන්නත් පුළුවන්. ඔව් මෙහෙමයි ඇත්තටම අපි දැන් උදාහරණයක් ගත්තත් මේක අවුරුදු 3-4කට කලින් තිබ්බ ප්‍රශ්නයක් තමයි පරිගණකයක අපි හිතමු සිංහලෙන් අපි ලිපියක් ලියාගන්නේ කොහොමද? ඒකට ගොඩක් අය කරපු දෙයක් තමයි මේ ෆොන්ට්ස් කියන දේ මම දැන් පරිගණක භාවිතා කරන ගොඩක් අය දන්නේ මේ ෆොන්ට් එකක් දාලා තමන් මේ ડોකියුමන්ට් එක ඉතින් ටයිප් කරලා මේ ගන්නවා. නැතුත් දැන් ඒකේ ප්‍රශ්නයක් දෙනවා දැන් මේ ડોකියුමන්ට් එකක් ටයිප් කරලා ඒක අපි ප්‍රින්ට් අවුට් කර ගන්න නැතුව කාට හරි ගෙනියනවා නම් ඒකේ ප්‍රශ්නයක් තිබුණා අපි ඉතින් අර ෆොන්ට් එකත් අපි අරගෙන යනවා. ෆොන්ට් එක ගන්න තියෙනවා. ඒ ෆොන්ට් එකෙන් තමයි සිංහලෙන් ලියලා තියෙන එක තියෙන්නේ. ඉතින් එතකොට දැන් ඉංග්‍රීසි ලිපියක් වගේ භාෂාවක් පාවිච්චි කරත් අපි තුන් ජපන් වගේ භාෂාවක් පාවිච්චි කරත් ඒ අයට මේ ගැටලුව ඇත්තටම නැති වෙන්නේ නැහැ. මොකද ඒ අය පොඩ්ඩක් තාක්ෂණිකත්වයෙන් ඉදිරියෙන් හිටියා මේ භාෂාව පිළිබඳ. මොකද දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ඉන්දියාව ගත්තත් ඒ අයට ගොඩක් පරිගණක අපිට කලින් හින්දි භාෂාවෙන් තිබුණා. ලංකාවේ අපිට සාමාන්‍ය ඇත්තටම දැන් කොළඹ වගේ ගැසෙන අයට ඇත්තටම ඉංග්‍රීසි භාෂාව පරිගණක පාවිච්චි කරන්න බැරිකමක් නැහැ. නමුත් ගමකට ගියාම ගොඩක් ඉංග්‍රීසි භාෂාව අඩුවෙන් දැනුමක් තියෙන කට්ටියට පරිගණක පාවිච්චි කරන්න තියෙන එක ගැටලුවක් තමයි භාෂා පිළිබඳ තියෙන ගැප් එකක් තියෙනවා කියන්නේ. ඒක නිසා දැන් මේ යුනිකේට කියලා ඇත්තටම හොඳ දෙයක් ඇවිල්ලා තියෙනවා. මේ යුනිකෝඩ් කියලා කියන සිංහල සිංහල යුනිකෝඩ් කියලා කියන්නේ ඇත්තටම පරිගණකයේ එනකොටම පරිගණකයේ අන්තර්ගත කරලා එනවා මේ සිංහල. එතකොට අපි දැන් උදාහරණයකට අද කාලේ අපි Windows Vista වගේ දෙයක් ගත්තොත් අපි සිංහලෙන් ડોකියුමන්ට් එකක් ලියලා වෙන තැනකට ගෙනින අපිට මේ ෆොන්ට් හොය හොය යන්න දෙයක් නැහැ. උදාහරණයක් ගත්තොත් දැන් ජංගම දොරකඩන බව සිංහලට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේවා ස්ටෑන්ඩඩයිස් වෙනවා කියලා කියනවා. එතකොට දැන් හැමතැනම දැන් අපි උදාහරණයක් ගත්ත පරිගණක කියලා සිංහලෙන් ටයිප් කරලා SMS එකක් යවුවත් එහෙම දොරකඩනයකට ඊට කිසි ෆොන්ට් එකක් නැතුව සිංහලෙන් යවුවත් ඒක පේනවා. ඉතින් මේක නිසා ප්‍රශ්නයක් නෑ. මම ඉන්නේ දැන් උදාහරණයක් ගත්තොත් පරිගණක වල එක එක මාදිලේ OS ඔපරේටින් සිස්ටම් කියලා එනවා. ඉතින් මේවා Windows කියලා කටිය පාවිච්චි කරනවා, Linux කියලා පාවිච්චි කරනවා. එතකොට දැන් මේ අය අතරේ වුණත් ડોකියුමන්ට් එකක් අපි හදමහට ගෙනියනකොට මේ සිංහල යන එක පුළුවන්. දැන් සිංහ පරිගණක සිංහල වෙන එක මෙතන නෑ කියලා නෑ. දැන් අපි භාවිතා කරන මුදුකම්, ඒ කියන්නේ software වුණත් දැන් සිංහල භාෂාවෙම තියෙනවා. ඒ කියන්නේ මූණට. දැන් ගොඩ උදාහරණයක් ගත්තොත් ගොඩක් පරිගණක වැඩ කරනක අපි ගත්තොත් ඒක දකින්නේ අපි ඉංග්‍රීසි භාෂාවෙන්. නමුත් තමන්ගේ මව් භාෂාවෙන් දැන් එන්නම ඉදිරියට ආවිලා තියෙනවා. මේ නිෂ්පාදනය ලංකාවේ නැත්තම් අනුසමහ නෑ. ගොඩක් වෙලාවට දැන් උදාහරණයක් ගත්තොත් ඕපන් සෝස් කියලා software කියනවා. ඒ කියන්නේ උත්තම නිදහස් මුදුකම්. මේවා ගොඩක් වෙලාවට ලංකාවේ විසින්ම මේවා සිංහල කරනවා. ඒගොල්ලන්ගේ සමහර ගොඩක් කට්ටිය මේවා කරන්නේ තමන්ගේ මුදල් වැය කරගෙන, තමන්ගේ කාලය වැය කරගෙන මේ වගේ ගොඩක් හදපු මුදුකම් තියෙනවා. ඊට අමතරව අපි කතා කරත් එහෙම මේ වාණිජ මුදුකම් දැන් උදාහරණයක් ගත්තොත් Windows එහෙම දැන් සිංහල කරමින් ඒකම පවතිනවා. නබෝධිනකින් අපිට ඇත්තම සිංහල භාෂාවෙන් පරිගණක 100% සිංහල භාෂාවෙන් වැඩ කරන්න තත්ත්වෙම ලැබෙන්න පුළුවන්. හොඳ දැන් මෙතෙක් කාලෙත් මේවා භාවිත කරේ නැත්නම් තේරෙන්නේ කොහොමද පරිගණකයක් තියෙන කෙනෙක් මේවට උනන්දු වෙන කෙනෙක් කොහොමද මේ සිංහල බව පාවිච්චි කරන්න නැත්නම් ඒවත් එක්ක වැඩ කරන්න කොහොමද ඉගෙන ගන්න? අපි මේ ගැලහතර තමයි පටන් ගත්තේ අපේ සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය. ඒ වගේම තියෙනවා අපිට සිංහල බ්ලොග් කරුවන්ගේ වෙබ් අඩවියද. අපි ඒකේ අපි ඒකේ අරමුණු කරගෙන තියෙන්නේ මේ සිංහල බ්ලොග් පටන් ගන්න කට්ටියට උදව් කරන එක තමයි ඒකේ මූලික අරමුණ. සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය වෙබ් අඩවියට ගියොත් එහෙම ඔයාලට පුළුවන් ඔක්කොම විස්තර සිංහල බ්ලොග් කරන කරන්නේ කොහොමද, සිංහල බ්ලොග් එක පටන් ගන්න කොහොමද, බ්ලොග් ගැන ඔක්කොම විස්තර අපි ඒකේ අප්ලෝඩ් කරලා තියෙනවා. ඒ වගේම අපිට මතුවෙන ගැටලු විසඳ ගන්න තමයි අපි සිංහල බ්ලොග් කරුවේ සංසදයේ Google සමූහයක් විදිහට පටන් ගත්තේ. මේ දිනවල Google ඊමේල් එකක් ඔලේ කෙනෙක්ව තියෙනවා. ඒක නිසා සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයට එකතු වීම හරිම ලේසි වැඩක්. Google ඊමේල් එක පාවිච්චි කරලා පුළුවන් Google සංසදයට සම්බන්ධ වෙන්න. ඊට පස්සේ පුළුවන් බ්ලොග් කරනවා ගැන තියෙන ගැටලු සියලු දේ විසඳ ගන්න. ඕකේ. මම දැන් අපි ඔබේ දෙවිගේ සම්බන්ධතාව කරනවා. අපේ බ්ලොග් කරුවන්ගේ වෙබ්ලිටි නේ sinhalabloggers.com. ඒ වගේම Google සංසදයට එකතු වෙන අවශ්‍ය නම් sinhalabloggers.com වලට ගිහිල්ලා ඒකේ තියෙන Google සංසදයට link එක ඒකෙන් පුළුවන් Google සංසදයට join වෙන්න. හොඳයි. වර්ණයෙන් අපි කලින් කිව්වා අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා. අපි දන්නවා ලෝකයේ ඇතැම් රටවල් වල මාධ්‍ය වාර්තා ක්‍රියාත්මක වෙනවා. මාධ්‍යවලින් තමන්ගේ අදහස් අනිසකරයෙන් ප්‍රකාශ කරන්න බැහැ. බොහෝ රටවල් අප්‍රිකානු රටවල් වල ඒ වගේම අද පෙරදී කලප රටවල් වල මේ බොහෝ ලොකු නැති ඒරෝපා රටවල් වලට සාපේක්ෂව ඒරෝපා රටවල් නම් ඒ තමත් වලින් දින අදහස් ප්‍රකාශ කරන්න හැකියාව තිබෙනවා. දැන් මේ අදහස් සමාජගත කරනකොට සත්‍ය සමාජගත කරනවා නම් පුළුවන්. හැබැයි එතන විතර සමාජයට අහිතකර වූ දේවල් මතවාදයන් වෙන්න පුළුවන්, ත්‍රස්තවාදී පිළිබඳ, අන්තවාදී පිළිබඳ ඒ මතවාදයන් සමාජගත කිරීමේදී සමාජයට යම් කිසි දැනුම් හානියක් සිදු වන්නත් පුළුවන් නේද මගේ? ඒ හානිය අපිට පක්ෂව කරන්න බැහැ නේද? ඔව් හරි. ඒ ප්‍රශ්නයට මම හිතනවා ඒක වෙන සාපේක්ෂයි කියලා. දැන් ඒක අපිට වෙන්න පුළුවන් ප්‍රධාන ධාරාවේ මාධ්‍යකින් වුණත් සමහරට ඒක සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඔබ කියන කතාවෙන් එකඟ වෙනවා. මොකද මේක බ්ලොග් එකක් කියනක තමයි දැන් මම ලියනවා නම් මගේ පෞද්ගලික අදහස් කියන්නේ. ඒතකොට මට පුළුවන් වෙනම අන්තවාදී අදහසක් ඉදිරිපත් කරන්න. නමුත් ඒකට අනිත් පැත්තේ අපිට කියන තව විරුද්ධව අපිට කියන්න පුළුවන් දේ තමයි කිසියම් බ්ලොග් එකක් දැන් අපි හිතමු රූපවාහිනිය අපි දැම්මොත් ගෙදර සාලේ දාලා තිබ්බොත් අපිට ඇහෙනවා රේඩියෝ එක බස් එකේ මහමගදී අද්දි ඇහෙනවා TV එක බැලුවෙන්පත් සද්ද ඇහෙනවා නමුත් බ්ලොග් එකක් කියන්නේ කිහිම නෙවෙයි අපි කැමති නම් විතරයි ගිහිල්ලා බලන්න උදාහරණයක් කියලා දැන් අපිට අත්දැකීම් තියෙනවා සමහර ඒ වගේ අපි සරලම කිව්වොත් මඩ ප්‍රචාර ගෙන යන අඩවි අන්න ඒ වගේ අඩවි සමහරලාට ඇති වෙලා තියෙනවා නමුත් එක කාලයක් ඇද්දීම ඉදින් ප්‍රතික්ෂේප වෙනවා මොකද මේ බ්ලොග් කියන එක ඇත්තටම හරිම මේ බ්ලොග් ලියන එක තමා නිදහසය තමුන්ට කැමතිනම් ලියනවා ඒක අනිත් පැත්තට අදාළයි ඒ කියන්නේ බ්ලොග් එක කියවන එකත් තමුන්ගේ නිදහස පිළිබඳ ප්‍රශ්නයක් ඒක නිසා ගොඩක් අය මම හිතන්නේ අපිට වාර්ණය කරන්න තමයි දැන් අපිට අපි හිතන් දැන් සිංහල බ්ලොග් කරවන්නේ සංසදයේ වුණා අපි කවද කිසිම දායක බ්ලොග් කරවන්නේ අදහස් වාර්ණය කරන්න කියන්නේ නැහැ ඒ කියන්නේ අපි රාමුවකට කොටු වෙලා නැහැ මේ අදහස් විතරයි පළ කර යුත්තේ මෙන්න මේ සදාචාර සීමාවන්ට කොටු වෙලා ඉන්න ඕනේ කියලා නමුත් යා අපි දැකලා තියෙන මොකක් හරි අන්තවාදී හෝ වෙන යම් ධාරාවකට යන බ්ලොග් ගැලපෙන ඉදුම් ප්‍රතික්ෂේප කළා යනවා අමෙරිකන් එතනදී අර කියවන කෙනා තමයි බුද්ධිය පාවිච්චි කරලා ඒක ප්‍රයෝජනෙට ගන්නවා කියලා. එතකොට මම හිතනවා ඒ ඇති වෙන්න පුළුවන් හානිකර බලපෑම නැති වෙලා යයි කියලා. වරපොන්ට සාකච්ඡා සම්බන්ධයෙන් කොහොමද මේක හිතට අදිසතව දුනා තියෙන කතාවන්කේ දෙකයි හිතට අදිසතව දුනා යන කතාවන්කට උදව් කරන සම්මාන වලට දෙයක් හොරව අපේ කරන අපි සිංහල බ්ලොගින් පිළිබඳව සිංහල මොකක්ද පිළිබඳව තමයි අපේ මනසදහන කතා කරන්නේ කාලින් ගැටලුවක් නිදලි තිරිනු ගුණසේකර සහ වරුණ පෙරේරා අද සුභාර්ථී සම්මන්ත්‍රණය පිට එක්ව සිටින පුළුවන් අද සම්මානයේ සමගින් එක්වන්න. ඔරලෝසු දිහා බලන වෙලාව තියෙනවා තමයි. ඒ වෙලාව තියෙන්නේ ඔරලෝසු නෙවෙයි. විශ්ව ජන මාධ්‍යයේ යොදහස් නවය ජාතික පොත්පත් තාක්ෂණ සහ ඉංග්‍රීසි භාෂාව තමයි. ලෝක එක්ක එකතුලෙන්න. ශ්‍රී ලංකා තුන්තුන් හා සංවිධාන තාක්ෂණ යෝජිතය වනය. ශ්‍රී ලංකා ඔබත් රටක් රැගෙන පිරිට. ප්‍රතිචාර දක්වන්නේ එකම ක්‍රමය කියන්නේ දුරකථන ඇමතුමක් අපිට ලබා දීලා එයාගේ පැණි අහන්න පුළුවන්. සමහර වෙලාවට ඒක වාරණය කිරීම හැකියාවකුත් තියෙනවා මෙතෙන්දී. අනු බ්ලොග් එකක් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම බ්ලොග් එකේ කියවන කෙනාට ඒ වෙලාවේ ඇතිවන අදහස් ඒ වෙලාවෙම ඒ ඇත්තන බ්ලොග් එකේ ප්‍රතිචාර දක්වන්න හැකියාව තියෙන එක රටගෙන කමෙන්ට් කරනවා කියලා. එතකොට ඊළඟට ඇවිල්ලා මේ බ්ලොග් එක කියවන කෙනාට හරි ඒ ලිපිය කියවන කෙනාට අර පහුගිය වෙලාවේ ඇවිල්ලා කමෙන්ට් එක දාපු කෙනා හරි ප්‍රතිචාර දාපු කෙනාගේ හරි ප්‍රතිචාරයක් තියෙනවා. උදාහරණයකට ඉස්සල්ලා අපි වර්ණ කතා කරා වගේ මේක අපිට ඇත්තටම කිව්වොත් වැරදි මත පවා බ්ලොග් වලින් පෙන්වන්න පුළුවන්. නමුත් මේ වැරදි මතය වැරදි කියලා දකින කෙනාට ප්‍රතිචාර දක්වලා කියන්න පුළුවන් නෑ. මේක වැරදි. මේක කියන දේ හරි නැහැ. ඒ වගේ ප්‍රතිචාර දැක්කින හැකියාවක් තියෙන නිසා බ්ලොග් එකක් කියවන කෙනෙකුට උනත් තේරෙනවා මේ මතයට ගොඩක් අය විරුද්ධ. මේ මතයට ගොඩක් අය කැමති. ඒ වගේ පැත්තක් නම් මේක තියෙනවා. නැත්නම් මම හිතන්නේ බ්ලොග් ප්‍රතිලිත වෙන්නත් එකම හේතුවක් තමයි මේ ප්‍රතිචාර දැක්කින පාඨකයාට ප්‍රතිචාර දැක්වන්න කියන හැකියාව. අපි වගේ රටක් තියෙන මේ අපි වගේ රටක සංස්කෘතිය සහ සමාජාරයේ අපේ දේවල් ඉදිරියට ගෙන යන්නේ අපේ රටේ තියෙන ආරම්භ ඉදිරියට ගෙන යන්නේ ලෝකයේ තියෙන මේ සමාජයකට කියන්නේ මේ කියන වැඩකට කොහොමද මම තරම් පහසු අපිට ඒ යුද්ධය රංගින යන ජාත්‍යන්තරයට ලෝකයට අමතන්නේ ලංකාවේ තියෙන බ්ලොග් අතරින් ගොඩක් බ්ලොග් තියෙනවා සංස්කෘතිය ගැන ආගමික ඒ පැති ගැන කතා කරන බ්ලොග් සෑහෙන තියෙනවා ඒ වගේම මේකට සංවාද ඇති වෙනවා අර කාලෙදි කිව්වා වගේ ප්‍රතිචාර දක්වන ක්‍රමයක් තියෙන නිසා බ්ලොග් වල මේ පිළිබඳව සංවාද ගොඩක් ඇති වෙන පුළුවන්. මොකක් කළාට බ්ලොග් ලිපියක් කියවපු ඕනම කෙනෙක් කමෙන්ට්ස් කියලා අපි කියන ප්‍රතිචාරත් සෑහෙන කියවනවා. ඒ කියන්නේ මේ ප්‍රතිචාර වලින් තමයි ගොඩක් සේවා කියන්නේ මොකක් කළාට සංවාද ගොඩනැගෙන්නේ. ඒ වගේ තමයි මේ සංස්කෘතික දේවල් ඔක්කොම සංස්කෘතිය ආධුනික වගේ බ්ලොග් ඉදිරියටත් හොරක් ඇති වෙයි මම හිතන්නේ. අමරපුර අපේ සාකච්ඡා සමගින් එක්වන්න අපේ දුරකථන අංකය 1 64 12 අමරකථන අංකය දෙකයි හෙටයි සතරයි බලාපොර කරනට ඔබට පුළුවන් කතා කරන්නට. දැන් මේ අදහස් ඉදිරිපත් කිරීමේදී නිර්නාමික සංඥා පුළුවන් ඒක නම් වෙනකම් නැත්තම් අනිවාර්යයෙන්ම නාමික විය යුතුද? නැහැ, නාමික විය යුතු නැහැ. මම හිතන්නේ බ්ලොක් කරන්නේදී අපි ඒක පිළිගත්ත මම කියන්නේ අපි ලෝක සම්පතක් තමයි නිර්නාමිකත්වය. ඒ කියන්නේ අපි සාමාන්‍ය ව්‍යවහාරෙදි කියන anonymous blogging කියලා. මොකද මේ ඇත්තටම මේකෙදි සමහරවිට අපි හිතමු මොකක් හරි අපි මොකක් හරි අපි හිතමු ධර්ම පාලනයෙන් රටක් කියලා. මේ රටේ තියෙන පාලනය අපි විවේචනය කරනවා. සමහරවිට ඒක පුද්ගලික කෙනින් නම් කරන්න බැරි වෙන්න පුළුවන්. මොකද මේ අපි දන්නවා ඒක උටයි පුද්ගලික කටින් පුළුවන් බලපෑම. නමුත් මේ anonymous කියන්නේ ආරෝඪ කරගත් නම්වලින් නැත්නම් මාධ්‍ය කලාවේදීත් මේකේ දෙනවා. මේ කරන දේ හරහා තමයි අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව ලැබෙනවා. එතකොට දැන් අපේ සිංහල බ්ලොග් අවකාශය දුන ආරූඪ නම් වලින් බ්ලොග් කරන යෙදෙන පිස් ඕන කරන් ඉන්නවා. අපි කවදාවත් උත්සාහ කරන්නේ මේ අදහස් පිටපස ඉන්න පුද්ගලයන් වහන්. මොකද අපි පෞද්ගලිකව සහ මම හිතන්නේ පොදු විශ්වාස කරනවා අදහස් පමණ වැදගත් වෙන්නේ පුද්ගලයා කවුද තරහට මොකද්ද කියනක මම හිතන්නේ වැදගත් වෙන්නේ නැහැ. මොකද බ්ලොග් අවකාශයේදී කොහොමද වැදගත් වෙන්නේ නැහැ. මොකද අපිට බ්ලොග් අවකාශයේ මම හිතන්නේ බ්ලොග් කියන කවුරු තමන්ගේ පෞද්ගලික ප්‍රතිරූප ගොඩනගා ගැනීමටවත් වෙනත් අරමුණ සඳහා නෙවෙයි. තනිකරම මම හිතන්නේ ගොඩක් අය කියන්නේ යහපත් අරමුණකින් ඉනාය බ්ලොග් ලිවීම සඳහා පෙළඹෙන තමන්ගේ තියෙන මතවාද අනිත් අයට ඉදි දක්වන්න සහ ඒවට ලැබෙන ප්‍රතිචාර හොඳ හෝ නරක ප්‍රතිචාර බාර ගන්න. එතකොට මම හිතන්නේ නිර්නාමිකත්වය මම හිතන්නේ ගැටලුවක් නෙවෙයි. එකම දේ ඒ අදහස් වල තියෙන සාර ගර්භභාවය හෝ වැදගත්කම කමනේ. ඒක ප්‍රතිපසින්න පුද්ගලයා වැදගත් නෑ. ඒක නිසා නිර්නාමිකත්වය කියන එක බ්ලොග් කරන හා බඳින සංකල්පයක් තමයි. බරකට මොනවද කියන අපිට අයිබෝන් කවුද ඔබ? මම ප්‍රශ්න කරන මහත්තයා. මම විදිහට මම හිතන්නේ දැන් මේ මහත්මයා කතා කරේ ඇත්තටම අපි සමාජය වැඩි අවධානයට ලක් නොවෙච්ච කෙනෙක් ගැන. මහත්මයා කතාවේ ඒ තුන ගැඹුලා තිබුණා. ඉතින් අනිවාර්යයෙන්ම බ්ලොක් කරන්න නෙවෙයි අපිට ඒ වගේ දයක් කරන්න පුළුවන්. මොකද අපිට අවස්ථාව ලබා දෙන්න පුළුවන් ඒ වගේ ලංකාවේ දැන් ලංකාවට දැක්කොත් ආබාධිත පුද්ගලයන්ට දැන් වෙන බටහිර රටක සත්‍යතාවය ටිකක් සාපේක්ෂව සමාජයේ ලැබෙන සැලකීම අඩුයි. ඉතින් ඒ වගේ නිසා මුදල් කියන පහසුකම් වලදී භෞතිකවත් කියන පහසුකම් වලදී ඉතින් ඒ වගේ අයවෙන් හඬක් නගන්න අපිට ඒ සඳහා මාර්ගයක් ලබා දෙන්න අන්තර්ජාලය හරහා ඒ අවශ්‍ය උදව් සියලුම දේවල් කරන මම හිතන්නේ අපි ලෑස්ති නේ තියෙන්නේ. ඔව් අයවරම කොහොමද මේක ඇත්තටම කිසිම ගැටලුවක් නැහැ. ඇත්තටම සමන්ත මොනක් හැකිය අන්තර්ජාල පහසුකම් පමණයි දෙත් අවශ්‍ය. ඒ කියන්නේ ඒ වගේ දේවල් තියෙනවා නම් ඇත්තටම මම හිතන්නේ බ්ලොග් එකක් ආරම්භ කරනවා කියන හරිම ලේසි. මේක භාෂා පිළිබඳ ගැටලුවක් නෙවෙයි. කමෙන්ට් සිංහලෙන් ලියා ගන්න හැකියාවක් නැත්නම් ඉංග්‍රීසි භාෂාව. දෙමළ භාෂාව වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මෙතන භාෂා ගැටලුවක් නැහැ. මම හිතන්නේ ඒක ඇත්තටම ගැටලුවක් කියන දෙයක් නෙමෙයි. අපි යන ක්‍රමවේද පිළිබඳව අවශ්‍ය අන්තිම කතා කරමු. ඒ නිසා රැඳී සිටින්න ඔබ බ්ලොග් එකක් නිර්මාණය කිරීමේදී ඔබට ඔබ කොහොමද කරන්න කියන එක පිළිබඳව අපි දැනුවත් කරන්න සූදානම්. තවත් දුරකටම කොහොමද කියලා අපිට ආයිබන් del gruppo ma me vuol tempo sto parlare ma che no me fatto tutto canna che tarna giù con te nagi io da tutta da mamma portamanti e dei miei cari che tutto carne di apata regna da tanto da che dire ma che ti potete lena ecco a te dai quella che ti potete non ma che tra che ne dirla e te ne dice che dai che tu la ne dena e che tutto da da da la calanda වෙනත් රටවල අපි නැතිනම් වෙනම ආකාරයෙන් කරනවා දෙන විනාම කරලා පේජියක මණ්ඩල අරගෙන ලාව. ඉතින් අපි කොළඹින් බැහැර ගිහිල්ලා ඉන්නේ රටවල ඉන්න පොම් ටික අපි හොයාගත්තේ

සංස්කරණය පිළිබඳව කතා කරා පුවත් සංස්කරණය පිළිබඳව ඒ කියන්නේ වක්‍රාකාරව දාතික ප්‍රතිලාභයක් ලැබෙනවා ඕක කරන වැඩේ උඩ පහසු වෙනවා ඒ හරහා වෙන ප්‍රතිලාභයක් ලැබෙන්න ඉඩ කඩ තියෙනවා මොකද ගමන්ගේ නිර්මාණයක් ජනතාවට දීලා නැත්නම් මේක රස වෙනවා කෙනෙක් ඒ හරහා උදාමයේ වන්නට පුළුවන් ඉතින් ලැබෙනවා කියන්නත් බැහැ දෙකට කරන්න පුළුවන් ආයි බං බුදාසන විශේෂයෙන් මේ අහන කැමති වෙනවා දැන් මේ පරිගණකයේ දැන් අපිට වර්තමානයේ අපි දැන් පහුගිය ඉස්සරහ පටන් ගත්තී මේ උඩුපාඩුකම එක්ක අපි ආවේ අපේ අකුරු ගැලවීම සිංහල අකුරු අක්ෂරය දැන් අපි දකින මේ පොඩි ළමයින්ට බව අපි වෙන වැඩිහිටියන්ට බව මේ අකුරු වල සමානට ගැලපෙන්නේ දැන් අපි උදාහරණයක් ගමු විද්‍යාලය කියන එක යන්න දයන්න යන්ත්‍රයේ යායන් යන්නේ යන්ත්‍රයේ තරපිල්ල ගසලා ලයන්න යන්න දානවා මොකද ඒක වැරදි සාමාන්‍ය අපි සිංහල අක්ෂරයන් බලනකොට විද්‍යාලය කියන යන්න දයන්න නැත්නම් යන්ත්‍රයේ පිටි යකින් අර දයන්න යකින් තමයි වෙන්නේ දැන් මේක එහෙම දෙකුත් නැහැ යන්ත්‍රයේ සාමාන්‍ය ජල ඇලි කියන එකට එකතු වෙලා තමයි අර අල් දයන්න ලොප් වෙලා තමයි ඒක පෙන්වන්නේ ඉතින් මේ වගේ මේ ජයන්න පයන්නක් පිළිලා ඒක අල්කින අල්කීමේ අකුරක් පරිසරය එක වැටෙන්නේ. ඉතින් මේක ජයන්නක් නෙමෙයි. ඉතින් මම හිතනවා අපි තාම ඉදිරියට මනුවින් අපෙන් කළ යුතු කාර්යය තමයි අපේ භාෂාවේ අක්ෂර සම්පූර්ණ පරිසම් කරගන්න. මොකද අපිට කාලෙකදී අපිට වෙන්නේ නිකන් අර මේ ඔටෝමැටික් ක්‍රමයට වගේ වැටෙන අකුරු වෙනවා කියවන්න පුළුවන් නැද්ද දැන් අපි දැනගන්නවා මෙන්න මේ අකුරු කියලා කියන එක විතර. ඉතින් දරුවන්ට අපේ වැඩිහිටි අපිට අපි මේ උනන්දු වෙනවා ඉදිරි කාලයේදී දරුවන්ට මේ දින අපි දින 10 ආදී නිසියාකාර වෙනවාද මෙන්න මේක එකක් ඊළඟට තමයි මින් ඉදිරියට ඔබතුමාලාගේ වැඩසටහන මොන විදියටද අපි තාක්ෂණයේ ඉදිරියට ගමන්ට රටට ඉදිරිපත් කළ කරන්නේ මම මාතර මෙල් පෙර ස්තුති කොරසේනේ දරුවන්ගේ වර්ණේ කියන්නේ සිංහල අකුරු මන තියෙන ප්‍රශ්න දෙන්නේ අපි කියන එකක් උගුරන් සිංහල අකුරක් හොයගෙන ඉන්නේ මහන්සි වෙන්න බෑ සිංහල මේ මල්තන් ඒක ඒ කමේ ඉදිරියේ පහසු වෙන නම් කියන ප්‍රශ්න මම මුන් කරන්නේ ඔව් ඇත්තටම ගත්තත් එහෙම මේ දැන් පරිගණකයේ හා යතුරු ලීමේ දැන් උදාහරණයක් සිංහල යතුරු ලීමේ කරන කාලේ මේ ගැටුව තිබ්බේ මේ ඒක සිංහල යතුරු ලීමේ තියෙන කීබෝඩ් එක කියන්නේ අකුරු තියෙන ස්ථාන තමයි පරිගණකයේ ගත්තත් විජේසේකර කියන මේ ඒක ඇත්තට සම්මතය. විද්‍යාවේ අතුරු පුරවගෙන සම්මතය. මේ විද්‍යාවේ අතුරු පුරවන තමයි පරිගණකයේදී තියෙන්නේ. ඒක නිසා මේක ඇත්තටම ගොඩක් වෙලාද ගැටලුව තියෙන්නේ මේක පරිගණකයේ ඇතුළේ දෝෂයක් නෙමෙයි මේක ලියන කෙනා ඒ ලියන ආකාරයේ තියෙන වරදක් තියෙන්නේ. සමහර වෙලාවට දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් භාෂාවේ එන්නේ වෙනස් වෙනවා. ඒකට අකුරු භාවිතයේ ඒ වගේ සමහර අය මේ නනලල කියන එක ඇත්තටම භාවිත කරන්නේ නැහැ. ඒකේ ඒකයිගේ මම හිතන්නේ පෞද්ගලික මතයන් වෙනවා. මොකද බ්ලොග් කරනේදී අපි දැකලා තියෙන සමහර අය කියන මේ නනවල කියන එක අවශ්‍ය නැහැ කියලා. ඉතින් කියලා ඒ අය ඒ බ්ලොග් එක ලියනකොට ඒ අය භාවිත නොකර ලියනවා. ඇත්තටම යුනිකේට වලදී අර මහත්මයා කලින් කිව්වා වගේ ඔයගේ ගොඩක් ගැටලු निराකරණය වෙලා තියෙනවා. මම කියන්නේ මේක 100%ක් निराකරණය වෙලා තියෙනවා කියලා. මම හිතන්නේ පිළින මේ අපි අර කල්ලොත් කිව්වනේ මේ අපේ ලිපි වලට ප්‍රතිචාර දක්වන කමයක් තියෙනවා කියලා. අපේ බ්ලොග් කියන අතර ඉන්න සිංහල ගැන හුඟක් දැනුම තියෙන කට්ටිය. දැන් අපි බ්ලොග් ලිපියක පොඩි අරදක් හිතුවොත් අක්ෂර සේවය ගැන හිම ප්‍රතිචාරයක් විදිහට එයා වරද පෙන්වලා දෙනවා. හුඟක් ලියන්න ඒක ඊටව සතුටින් බාර ගන්න. එයාගේ වරවල් වැරදි කරපන්. හොඳයි. ප්‍රශ්න ටිකක් අපිට දුරකට ඉන්න අපිට එම් කරලා තිබුණා. මේ පහසුකම් නිවසේදී ලබා ගැනීමට පරිගණක ගැනීමට ආර්ථික පහසුකම් නැති ජනතාවට කොමන වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවාද යන්න පිළිබඳව කියන්නේ මේ ඒක උත්තර දෙන්න පුළුවන් අසතුටු ඔව් ඇත්තටම දැන් මේක ගොඩක් අයට තියෙන ගැටලුවක් දැන් පරිගණකයක් කියන එක දැන් ගොඩක් වෙලාවට දැන් අපි උනත් කියන හැම ගෙදරකම කියනවනේ කියලා නේ ඇත්තටම මෙහෙම නැහැ ගොඩක් වෙලාවට තාමත් ආර්ථික වශයෙන් පරිගණකයක් ගන්න බැරි කට්ටිය ගොඩක් ඉන්නවා නමුත් දැන් උදාහරණයක් ගත්තොත් ඉස්ටායිපිනේ වශයෙන් නැනසලවල් පීටල කියන හැම චැනල් වගේ ඉතින් මේ නැනසලවල් වල පරිගණක භාවිත කරන්නේ ඉඩ දීලා තියෙනවා මේ හැම පරිගණකේම සිංහල ස්ථාපනය කරලා තියෙනවා සිංහල සහාය තියෙනවා එතන ඉන්න සිංහල ඒ භාවිත යුනිකේත භාවිතය ගැන හොඳ දැනුමක් කියන පැත්තේ ඉන්නේ එතකොට ඒ අයට පුළුවන් මේ වගේ සතියකට පාරක් මාසයකට පාරක් වත් ගිහිල්ලා නැනසලකට වගේ ගිහිල්ලා මේ පරිගණක පාවිච්චි කරලා තමන්ට බ්ලොග් අඩවියක් කරගෙන මේ වගේ ලියන්න තමන්ගේ අදහස් කවි කැමති විදිහට ලියන්න පුළුවන් මොකද තමන්ට මේක මාර ආත්ම තෘප්තියක් ලැබෙන විෂයක් හැටියට මම නම් දැක්කේ. මොකද මම ගොඩක් ආසතුත්‍යයක් ලැබෙනවා. මොකද මම දෙයක් කියලා මට ඒකට ප්‍රතිචාර දීලා ඒකට කෙනෙක් ස්තුති කරනකොට ඒක ගැන වර්ණනා කරනකොට මම කියන්නේ හැමතිස්සෙම තමන්ට මේ මල් ලැබෙනවා කියලා. කල් මල් ලැබෙන වෙලාවලුත් තියෙනවා. ඒක ඒ වුණාට ඒලෙන් තමන්ගේ තියෙන වැරදි හදාගෙන මේ වගේ කරනවා. මම හිතන්නේ අරිඥානකයක් නෑ කියන එක මේකට ඇත්තටම කිසි ගැටලුවක් වෙන්නේ සාමාන්‍යයෙන් නරසලකට වගේ යන්න ප්‍රශ්නයක් නැහැනේ. මම හිතන්නේ හැමතැනම වගේ රටවල් වල දැන් නරසලවල් තියෙනවා. ලබන විස්ලකන සංගණක කොළඹ 2.8712 පෙළ කතර අංකය 2.8712 කතර කතා කරන පුළුවන් බ්ලොක් කරන පිළිබඳවයි අද අපි සාකච්ඡා කරන්නේ. සම්බන්ධයකට නවා දෙන්නේ කාලින් ගැටලුවක් මුලදී තියෙන ගොස්සෙක්ට සමරන පෙරලා යන මේ ක්ෂේත්‍රයේ දක්ෂින් තිදෙනෙක් තමයි අද සමාජ සම්බන්ධ සංගණක කොසිරනේ. ඉරෝ පිරටි කරකින වගේ තැනකට ඇත්තම වෙන්නේ අපි ඉරවටි කරකින එක විශ්ව ජනවාද විනිනේ දෙනහස් නමය ජාත පොරුතු ප්‍රාක්ෂක සහ ඉංග්‍රීසි කලින් මහත්මිය කිංගල් ප්‍රශ්නය කරන මේ භාෂා ප්‍රශ්නය කියන්නේ භාෂාව කියන එක ප්‍රශ්න කියන එක තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට සිංහල නිමල ඉංග්‍රීසි භාෂාවෙන් දැන් අපි කලින් ඒ සම්බන්ධව තමයි කතා කරමින් හිටිය අර මාන්දිවේදී තමයි මේ ප්‍රශ්නේ තවත් ගැටලුවක් අපිට වෙලා තිබෙනවා. මේ ගැටලුව ලොකරන්ගේ මැරතන් තරගයක් පසුගිය වසර තුළ ක්‍රියාත්මක වුණා. මේ වසරේදී ඒ කඩිත සිදු වෙනවා දැන පිළිබඳව අපිට කතා කරන ප්‍රශ්නයක් තමයි කර තිබෙනවා. ඔව් මම හිතන්නේ සිංහල ලොකරන්ගේ දන්න කෙනෙක් ඉන්නවනේ කන අපි ගියා අවුරුද්දේ අප්‍රේල් මාසේ බොඩ් මැරතන් කියලා දෙයක් කරා. මැරතන් කියන ගමන් මේ කට්ටිය දෙනු ගමහරාදී වගේ වාරුත්තරදලනේ නැත්නම් අපි අනුත්තරදත් එක මේක ඇත්තටම අපි කරන්නේ සිංහල භාවිතය වර්ධනය කරන්න. සිංහල ඒ කියන්නේ මිනිකේට විශේෂයෙන් සිංහල මිනිකේට භාවිතය. මේකද ඇත්තටම කරන්න හරියි. හොඳ දෙයක් කියලා කියන්නත් පුළුවන්. කට්ටියත් එක්ක එකවර 64 කාලයක් ඇතුළත විනාඩි 15 මොකක් හරි දෙයක් කියලා ඒක පෝස්ට් කරනවා. ඒ පෝස්ට් කරනවා කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ විකාශනය කරනවා වගේ දෙයක් බ්ලොග් එකකදී. එතකොට මේ දේ ඔක්කොම එක තැනකට ගොනු වෙලා සින්ඩිකේෂන් කියලා දෙයක් අපි කරනවා. මැරතන් සින්ඩිකේටර් කියලා අපි කියනවා. එතකොට දැන් උදාහරණයක් ගත්තොත් 60 දෙනෙක් මේකට සහභාගී වෙනවා නම් කියවන පාඩකයට හරි කරදරයක් තියෙන මේ දෙවෙනි බඩේ වැඩි වෙටි කියලා මේක කියවන්න ඕනේ. එක එක ලිවි මොකද්ද කියන එහෙම අවශ්‍ය නැහැ. මේ සින්ඩිකේටර් එක කියන්නේ හැම කෙනාම ලියන බ්ලොග් වල අන්තර්ගත එක තැනකට ගන්න එක. එතකොට තමයි තියෙන එක වෙබ් බඩේ වෙන ටැග් තියෙන විතරයි. ඒ වෙබ් බඩේ වෙන මේ අය ලියන වෙලාවට මේක දුඩට එනවා. එතකොට ඒ වෙබ් බඩේ තෝර ගන්න ඕනේ. ඒ කියන්නේ මේක ඇත්තටම අපේ තියෙන blogs.singhalabloggers.com කියලා සින්ඩිකේටර් එක. ඒ වෙබ් අඩවියට පෙවසුනාම දැනට තියෙන blog 227ක් වගේ ප්‍රමාණයක හැමදාම මේ ආයෙම එක මේකට ඇතුළත් වෙනවා. ඒක තමන් දැනගෙන ඉන්නේ නැහැ අවලාගේ blog එකේ අඩවිය ලිපිනේ කුමක්ද එයා ලිව්වද නැද්ද. එහෙම අවශ්‍ය නැහැ. එයා ලිව්ව ගමන් ටයිටල් එකක් ඇතුළත මේකට එනවා. ඉතින් මැරතන් ගැන කතා කරද්දී මැරතන් එකේදීත් කරන්නේ මේ වගේම දේවල්. 27ක් කාලයකට උඩ මේ පැත්තේ ලියනවා. ඔතේ මේ සින්ඩිකේටර් ගැනලා කට්ටිය බලනවා. ඉතින් මේක හරිම මට්ටමේ ගොඩක් සතුට වුණේ වරණ සම්බන්ධ අන්තර්ජ තම කරන දැන් නම් තමයි විශේෂ දසක් තියෙනවා. නේ අලුත් ආරද දැන් මේ පාර නර්තන එක කරනවා. කරන්නේ අපේ මාසේ 19 නේද කියලා. කරන කීවේ දිනන හරියටම තීරණයක් කළා නේ. සාමාන්‍ය නඩු වැටෙන ආකාරය බල ගොඩක් වෙලාවට සිකුරාදු තමයි අපි පටන් ගන්න තීරණය කළා තියෙනවා. ඔව් ඒ කියන්නේ මේ වගේ දේවල් ප්‍රසිද්ධ ජනතාවට කියන්නේ ජනතාව දන්නේ නැහැ මේ දන්න කෙනෙක් ඇහුවොත් නිසා බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඔව් ඇත්තටම මෙතනදී ගැටලුව කියන්නේ මෙතන අපි ජනතාව අතරට යන්න උදාගෙන ක්‍රමවල මම හිතන්නේ. දැන් උදාහරණයකට මේ වගේ අවස්ථාවක් වුණත් මේ වගේ දේවල් කරන අය දන්නේ නැහැ. දැන් අපි උදාහරණයකට මාධ්‍ය වේදිකෙන් ගත්තත් ඒ අය මේ ගැන තියෙන දැනුම අඩුයි කියලා අපි හිතනවා නේද? වරණ. ඒක ඇත්තම තමයි. දැන් ඒක නම් අපිට මාධ්‍ය වේදිකුත් අපි මේ වගේ දේවල් අතිශයින් වැදගත් වෙනවා. ඔව් ලෝකයේ පිළිබඳව වාග්නය යද්දී ඔව් තමයි දැනුම සමාජගත කරන්නේ. මේ වගේ කරුණු මාධ්‍ය වේදින්න මේ හරහා මේ වාග්ක යොමු කිරීමට යම් කිසි වැඩපිළිවෙලක් ඔබ ලකින විදිහට නැද්ද ලංකාවේ? මම හිතන්නේ ඇත්තටම මාධ්‍ය වේදින්න සිංහල භාවිතයේ බව සාමාන්‍යයෙන් දැනුමක් නැහැ කියලා. මොකද මේ පරිගණක මාධ්‍ය වේදික කියන්නේ ඇත්තටම තාක්ෂණික වේදිකෙක් නෙමෙයි. මාධ්‍ය ගැන දන්නේ ඒ අය තමයි දැන් මේ තාක්ෂණය ගැන කියලා දෙන්න තියෙන ස්ථාන නෑ මම හිතන්නේ. උදාහරණයක් ගත්තොත් අපි දැන් තාක්ෂණයට බයයි මිනිස්සු. මේ බය නැති කරන එක තමයි මම හිතන්නේ මුලින්ම කරන්නේ මේ තාක්ෂණය පාවිච්චි කරලා. ධර්මය කම පොඩි කාලය ගත්තත් පරිගණකයක් කාගේ හරි ගෙදරක තියෙනවා නම් පාවිච්චි කරන්න ගියාම ඇත්තටම අනේ අපිට පොඩි කාලේ පරිගණක තිබුණා අපිට කාගේ හරි ගෙදර ගිහලා ඒ අය වුණත් ඒ පරිගණක අපිට අල්ලන්න දෙන්න බය එක කැඩේ කියලා. ඉතින් ඔය වගේ මම හිතන්නේ මොකක් හරි ක්‍රමවේදයක් තියෙනවා නේද වරණ මේ අනිවාර්යෙන්ම මම හිතන්නේ ඒ වගේ ක්‍රමවේදයක් ඇති වෙනවා නම් අපි හැමෝම ලෑස්තිලා ඉන්නවා උදව් කරන්න. දැන් සමහර ලාවට එක රකාවක් කරන්නට අවස්ථාව ලැබුණා මහරගම ජාතික අධ්‍යාපනයකදී අපි ගුරු මහත්මයාගේ සාපාරිති වැඩමුළුවක පොඩි කොටසක අවස්ථාව ලැබුණා සිංහල බ්ලොග් කරන යුනිකේත ගැන කතා කරන්න. ඉතින් අපි හැමෝම උදව් කරන්න ලෑස්ති. දැන් අර කලින් කිව්වා වගේ මේක මිනිස්සු අතරට යන්නේ නැත්තේ අපි ප්‍රචාරය සඳහා දාගන්නේ සංකල්පජාලයෙන් තමයි. එතකොට ඒකත් මම හිතන එතනට තවත් ප්‍රශ්න තමයි මම පේන විදිහට මේ පරිගණක පිළිබඳව දිගින් දිගටම ඉගෙන ගැනීමේදී දැන් ඉංග්‍රීසි භාෂාව මුලින්ම තිබුණ භාෂා ප්‍රශ්නයක් කියලා තිබුණා නේද? භාෂාව හරියට නොදැනීම නිසා නොදැනීම නිසා එතනින් හිට ඉගෙන ගන්න සමහර අය මේක මම දක්වන්න දැන් බයක් නැක්කොන දැන් ඉගෙන ගන්න බැරි කියලා හිතනවා. ඒක ඇත්තනම තියෙන සමහර අයගේ තියෙනවා මම හිතන්නේ අකමැත්තන් සිංහල භාවිත කරන්න. කියන්නේ නම් මඩිපාඩුවක් කියලා හිතන වෙලාවල් දන්නේ නැහැ. අතන මම දැකලා තියෙනවා ලංකාවේ ඉන්න අයට වඩා පිටරට ඉන්න ලාංකිකයෝ ගොඩක් වෙලාවට මේ ඉදිරියෙන් ඉන්නවා කියලා මේ සිංහල භාවිතේ. මොකද අපිත් එක්ක ගොඩක් වෙලාවට කතා බහ කරනවා ගොඩක් වෙලාවට පිටරට ඉන්නේ. ඒ අය සිංහල ඇත්තටම සිංහල භාවිතේට ඒ අය ගොඩක් වෙලාවට උත්සාහ කරන අපේ අයට වඩා. මම හිතන්නේ. ඒ වගේ තත්ත්වයක් තමයි දැනට තියෙන්නේ. ඔය තාම දරකට තමයි මතක් වෙන්නේ. ආයිබෝන්. ආයිබෝන් මම බන්දුල ගණතුන්ද. මම මේ සමාජයේ විගතම අදහස් අහගෙන හිටියා මට කිසිම එක දෙයක් තමයි අපි දැන් කතා කරන්නේ බ්ලොග් ගැන වුණාද මේ අහගෙන ඉන්න අය බ්ලොග් ගැන නෙමෙයි කතා කරන්නේ ඒගොල්ල සිංහල භාවිතය සහ පරිසර භාවිතය ගැන තමයි වැඩිපුර යන්නේ කියලා ලැබුණු දුරකථනම තමයි කලින්ද මම හිතනවා අපි බ්ලොග් ගැන තව පොඩ්ඩක් බ්ලොග් එකක් කියන්නේ මොකද්ද කියන එක තව පොඩ්ඩක් ඉස්සරහට කිව්වොත් මොකද අර ඔබ කිව්වා වගේම අපි වෙබ්සයිට් විදිහට යනවා ගිහිල්ලා ඒක සැරිසරනවා කමෙන්ට් දෙනවා නමුත් ඒක බ්ලොග් එකක් කියලා දන්නේ නැහැ. ඒ වගේ බ්ලොග් එක කියන එක තව මේක ඉස්සරහට යන්න පුළුවන් වෙනවා. බ්ලොග් එක කියන්නේ ලොකු හයියක් මාධ්‍යයක් අපිට මේ මාධ්‍ය හැටියට එහෙම නැත්නම් පරිගණක තාක්ෂණය සිංහලකරණය වීම සම්බන්ධ එන බ්ලොග් එක කියන එක තව පොඩ්ඩක් අපි පැහැදිලි කරමු. ඒ වගේම අපි වැටගත් මේ සිංහල භාවිතා කිරීම මම රාජ්‍ය ආයතන වල සිංහල ප්‍රචලිත කිරීම වල සටහන් වලදී ඔබලාගේ බ්ලොග් ඉන්ඩිකේටර් පිළිබඳව ස්ක්‍රීන් කරනවා. ඒකරපු හැම වෙලාවකදීම මට ලැබුණ අත්දැකීම තමයි ඒක ඒ තැන්වලට ගිහිල්ලා නැහැ. අන්තර්ජාලයේ අවුරුදු 7කට සැරිසරපු අය මේ බ්ලොග් ගැන දන්නේ. එහෙනම් පොඩ්ඩක් අපි කලින්ද බ්ලොග් එක ගැන තව පොඩ්ඩක් පැහැදිලි කළොත් හොඳයි කියලා හිතනවා. බොන් පරිසරඥයා හොඳ අපි ඉන්නේ එල්ලේ මාත් ඉදිරිපත් කරේ බ්ලොග් එක තමයි කෙටියෙන් පැහැදිලි කරනවා. ඔව් දැන් මම හිතන්නේ බ්ලොග් එකක් කිව්වහම දැන් ඇත්තටම එක පාටම අදහසක් නැති වෙන තුලයි කියව කතාව හරි. එතකොට දැන් ගොඩක් කට්ටියට පුරුදු වෙබ් පේජ් එකක් කියන එක. දැන් අපි ගත්තොත් බ්ලොග් එකක අපි කියන්නේ වෙබ් සයිට් එකේ බඩගියක් කියන්නේ බ්ලොග් එකක් කියන්නේ වෙබ් බඩගියක්ම තමයි. නමුත් මේක එකම මේ වෙනස මම හිතන්නේ දැන් අපි පොඩ්ඩක් ගියොත් දැන් අපිට මට අවශ්‍ය වෙබ් බඩගියක් පවත්වාගෙන මට ඒකට මුදල් අවශ්‍ය නේද? ඔව් ඇත්තනවා. දැන් එතකොට නමුත් බ්ලොග් ගැලවියක් පවත්වාගෙන නම් මම මුදලක් පාවෙන්නේ. දැන් ඔබ ඉස්සෙල්ලා කිව්වා මේකට අපේ දැන් මේ මුදල් කාලයක් අත වෙනවා නේද? ඇත්තටම කාලය විතරයි යන්නේ. මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ. මම බ්ලොග් සේවාව කියන එක අපිට නොමිලේ ලබා දෙන සේවාවක්. උදාහරණයක් විදිහට අපි ඉතා ජනප්‍රිය බ්ලොග් තියෙන blogger.com.press වගේ ආදරි. ඒ හරහා අපිට ගිහිල්ලා හරියට නිකන් මේ දැන් ගොඩක් අය හරි මේ පාවිච්චි කරන දේවල් තමයි Facebook වගේ මේ social networks කියන අන්නේ වෙයි අපිට අපේ ප්‍රොෆයිල් එකක් හදාගන්න පුළුවන්. අන්නේ වෙයි සමාන දෙයක් මේ බ්ලොග් කියන එක. දැන් ගොඩක් Facebook වගේ පාවිච්චි කරන කට්ටිය වුණත් අපි දැක ඇතන අන්තර්ජාලයේ බ්ලොග් එකක් කියවම ටිකක් ඒකට හුරු නැති ගතියක් තියෙනවා. මේකත් මේ තමුන්ට තමුන්ගේ ප්‍රොෆයිල් එකක් හදාගන්නවා වගේ වැඩක් සරල දෙයක්. නමුත් ඒකෙන් ඒ හරහා තමයි අදහස් ප්‍රකාශ කරගන්න ඒවා අපි පබ්ලිෂ් කරාම ඒවා අනිත් කට්ටියට කියවන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මම හිතන්නේ පැහැදිලි කිරීම වෙනුනොත් ඇත්තට මේක එක්තරා ආකාරයක වෙබ්සයිට් එකක් තමයි. නමුත් එතනින් එහාට ගිහිල්ලා තමුන්ගේ නිදහස ඇතුළේ තමුන්ට කැමති ආකාරයට අනිත් විශේෂයෙන් වැදගත් කාරණකම අපි මේ සංවාදය පුරාටම කතා කරන පාඨකයන් එක්ක පවතින ඉන්ටරැක්ෂන් එක කියන්නේ අනිත් පාඨකයන්ගේ ප්‍රතිචාරත් එක්ක යන මාධ්‍යයක් කියලා බ්ලොග් කරනවා. ඔව් අනිත් එක තමයි මේක තමයි තාක්ෂණික දැනුමක් අවශ්‍ය නැහැ කියන්නේ දැන් ගොඩක් අය හිතනවා මට වෙබ් පිටුවක් හදාගන්න තේරෙන්නේ නැහැ කියලා. ඇත්තටම මේකේ වෙබ් පිටුවක් සැකසීම පිළිබඳ කිසිම දැනුමක් අවශ්‍ය නැහැ. Tamanta උදාහරණයක් වශයෙන් ගත්තොත් වෙබ් එකේ ડોකියුමන්ට් එකක් ටයිප් කරන්න හැකියාව තියෙනවා නම් ඒක හොඳටම ඇති. මොකද කරන්න තියෙන්නේ ඇත්තටම දැන් උදාහරණයක් ගත්තොත් WordPress අඩවිය කියලා ගත්තොත් භාෂා පිළිබඳ ගැටලුවක් තියෙනවා. මේ WordPress දැන් 100% සිංහල භාෂාවට පරිවර්තනය කරන ලෙවල. ඒක නිසා යතුරු මුලට පව සිංහල භාෂාවෙන් කියන්නේ. ඒකට භාෂාව පිළිබඳ තිබ්බ ගැටලුවක් නැතිව ගොඩ නිරාකරණය කරන්න ලස්සන. මේකට නොමිලේ ලියාපදිංචියක් පුළුවන්. නොමිලේ ගම්මේක ලියාපදිංචි වෙලා තමන්ට කැමති නමක් ලබා දෙන්න පුළුවන් තමන්ගේ බ්ලොග් අඩවියට. ලබා දීලා තමන්ට නෝමල් විදිහට ඒක සාමාන්‍ය ආකාරයෙන් තමන්ගේ වර්ඩ් එකේ ડોකියුමන්ට් එකක් දානවා වගේ අර ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් හරි ෆයර්ෆොක්ස් හරි පාවිච්චි කරනවා අන්තර්ජාල සෙන්සර් නෝවාගේ ඔයාර වර්ණ කියෝ වගේ මේ Facebook එකේ නෝට් එකක් කියන්නේ නෝට් එකක් ලියන ආකාරයටම ලියලා සබ්මිට් කියන බටන් එක දාන්න පමණයි දෙන්නේ ඒක අන්තර්ජාලයෙන් මේක ඉදගෙන විකාශනය වෙනවා ඔයාලට තමයි සාකච්ඡා කරන්න මේ කොන් දෙකකට ටයිම් සෙන්සර් 12 පිළිබඳ කතා කරන්නේ දෙකයි හිතට ඉස්සරහ දුහදක කන්ට ඔබට පුළුවන් කතා කරන්න. ඔරලෝසු දින බලයෙන් වෙලාව තේනවා තමයි. ඒ වෙලාව තියෙන්නේ ඔරලෝසු නෙවෙයි. විශ්ව දැනුවත් වෙන්න. ජනහස් නෑ. ජාති පොත් ප්‍රාක්‍ය සහ ඉංග්‍රීසි භාෂාව තමයි. ලෝකෙත් එක්ක එක දෙන්න. ශ්‍රී ලංකා තුරු හසන් වේගද තාක්ෂණ යෝජනා එතන. ශ්‍රී ලංකා ඔබත් රටක් රැගෙන පිරිට. ඔබට පුළුවන් විශේෂ මතක් කරමත් වෙන ඉදිරි බලස ගන්න විදිහ ඔබට මෙය මාසිකව ලබන ප්‍රයෝජනවත් ඇසිකෙකින් පරිගණක පහසුකම් ක්‍රමයට ගන්න වැඩ පිළිවෙලක් තියෙනවා. ඉදිරියේදී ඒ පිළිබඳව අපි දැනුවත් කරනවා. පහසුකම් ක්‍රමයට දැන් කරන කතාව පරිගණක නොමැතියට කොහොමද පරිගණක ලබා ගන්න කියන කාරණය පිළිබඳව අපි ඉදිරියේදී ඒ පිළිබඳව වසරෙන්ගේ දැනුවත් කරන සූදානම් වෙනවා. ඒ නිසා ඒ පිළිබඳව විශේෂ මතක් කරනවා. මොකද බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි මේක. මේ ගැටලුව විසඳන්න අපි සූදානම්. ශ්‍රී ලංකා තුරතුරු හා සංවිධාන පක්ෂයෙන් නිචිත ආයතනයේ එවෙනම් කපලයි නේද රෙදි ඒකට පිළිවෙල පිළිවෙල අපි සූදානම් ඔබට කියන්නද පාදුර කතාවක් තමයි තියෙනවා ආයිබන් ආයිබන් මෙලියත් ගැටි දෙන්නත් මේ කතා කරන්නේ හත්තරත් අපිට බැරිද මේ දැන් අන්තර ජය කුමි එක කියන දැන් පොඩි කුංචි පොත් පොකියක් කියන එක දැන් කොන උදාහරණයක් වශයෙන් සින්දු හතර පහක් පොතක් නැත්නම් කවි පොඩි කයි පොත පොඩි කුටිලට් එකක් එහෙම ලියන කෙනෙක් හිටරේ ඔය ඔය බ්ලොග් එකකින් එහෙම එකක් ඉදිරිපත් කරන්න බැරිද කියන ඒකක සෑහෙන පාඩක විදිහක් ඉන්නවා. ඔව් දවසට සාමාන්‍යයෙන් 10000ක් විතර වගේ ෆීස් එනවා. එතකොට කමන්ට දැක්කම මේ බ්ලොග් වල අවශ්‍යතාවය ඕකම තමයි මහත්මයා කියපු දේම තමයි. තමන්ගේ තියෙන හැකියාව නිර්මාණශීලී හැකියාව කොහොමද පිටටද දෙන්නේ? දැන් උදාහරණයක් ගත්තොත් අර පොතක් print කළා විකුණනවාට වඩා මේකෙන් තමන්ට නොමිලේම මේක ඉදිරියට දෙන්න පුළුවන් යන මහත්තයාට. අනිත් පැත්තක 2000 ගන්න පුළුවන්. ඉතින් මේ මහත්තයාට උදව්වක් අවශ්‍ය නම් අපිට පෞද්ගලිකව කතා කරත් අපිට ඒ පිළිබඳව දව කරන්න පුළුවන් මේ පිළිබඳ කිසිම මුදලක් වැය වෙන්නේ නැහැ මේ මම හිතන්නේ ඒ දේ පහසුවෙන් මේ මහත්මයාට කරන්න පුළුවන් සිංහල ලිවීමේ හැකියාව පමණයි ඒ මහත්මයාට අවශ්‍ය වෙන්නේ හොඳයි එහෙනම් නැත්නම් දැන් අපිට දවල් දෙකක් කියමු කොහොමද කරන්නේ පිළිවෙල යාලික නිර්මාණය කොහොමද පිළිවෙල ගෙනියලා ඉස්සල්ලාම එයාගේ පරිගණකයේ සිංහල මේ ටයිප් කරන්න හැකියාව කියනවානේ අපි මේකට කියන්නේ සිංහල යුනිකේටර් syllabus.lk කියලා වෙබ් අඩවියක් තියෙනවා. මේක ඉත ආයතන විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියක්. syllabus.lk වෙබ් අඩවියට ගියාම ඒ සියලුම විස්තර සිංහල භාෂාවෙන්ම තියෙනවා. තමන්ගේ පරිගණකයේ සිංහල ස්ථාපනය කළා නැතිවත්, ඒක ඉන්ස්ටෝල් කළා නැතිවත් මේ අඩවිය සිංහල තියෙනවා. ඒ කියන්නේ ඒක නිසා ඒ සිංහල වලින් අවශ්‍ය විස්තර තියෙනවා. ඒ විස්තරයෙන් සිංහල ස්ථාපනය කරගන්න පුළුවන්. ඊට පස්සේ සිංහල හරියට ස්ථාපනය වුණාද කියලා බලාගන්න කමියුත් ඒ වෙබ් අඩවියෙම කියනවා. ඊට පස්සේ මාත්මයට පොඩි සිංහලම දෙන්නේ. ඔය ඒක සිංහල භාෂාවෙන් කියන එක තමයි වැඩගත් නංකම මොකද සිංහල ඉස්කෝල කරන හැටි ඒක ස්ථාපනය කරන හැටි සිංහල භාෂාවෙන් තියෙන. ඊට පස්සේ දෙවෙනි මාත්මය කරනවා බ්ලොග් අඩවියකට ලියාපදිංචි වෙනවා. මේකම සිංහල බ්ලොග් කරවන්නේ සංස්කෘතයෙන්ම පාත්තාගෙන වෙබ්බඩේ තියෙනවා myblog.lk කියලා වෙබ්බඩේ. මේක නොමිලේ ලබා දෙන සේවාවක්. මේකේ සියල්ල සිංහල භාෂාවෙන් තමයි තියෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් මේ මාත ලියාපදිංචි වීමේ සිට user interface එකේ කියන්නේ මාත ලියන්න ඕන තැන පවා සිංහල භාෂාවෙන් අහන දෙයක් නෙවෙයිනේ. කැමති නම් ඉංග්‍රීසි භාෂාවකට නම් මේක මාරු කරගන්න හැකියාව තියෙනවා. ඒ මාත ලියාපදිංචි නම් ඇත්තටම පුරාණ තියෙන තේලි තුනක් හතරක් වගේ. මේවායේ දෙක තුනක් ඇතුළත බ්ලොග් අඩවියක ලියාපදිංචි වෙන්න පුළුවන්. මින් පස්සේ මේ මහත්මයා ලිපි කීපයක් ලිව්වට පස්සේ මේ සිංහල බ්ලොග් කරන සංසදයෙන් ඉල්ලා සිටින්න පුළුවන් මගේ බ්ලොග් අඩවියේ සින්ඩිකේටරේට ඇතුළත් කරන්න කියලා. මෙතන තමයි මම හිතන්නේ. ඒ මහත්මයා මුලින්ම තමයි කියන්නේ. ඒත් අවශ්‍යම කාර්යය තමයි වෙබ් අඩවියට කච්චිය ගෙන්නන්න. ඒක දා ඉස්සලම තුවාගේ සින්ඩිකේටරේ දිනකට 10,000කට වැඩි ප්‍රමාණයක් බලනවා. ඒකට දා පත්තරයක් ගත්තත් පත්තරයකට දා බලනවා කියලා අපිට කියන්න පුළුවන්. නිකන් මාසයකට එන ප්‍රමාණය. ඒක නිසා මම හිතන්නේ ඉස්සර සෑහීමකටපත් වෙන්න පුළුවන් නේද? හොඳයි දැන් ස්ටුඩියෝ එකට මම රවස් කරාට අපිට පුළුවන් අපේ සාකච්ඡා සම්බන්ධයෙන් කතා කරන්න අවශ්‍යතාවය මේක හටගන්න සතර නුරා පෙන්දුර කරලා කේ එතන අවශ්‍ය දුර කරලා යන්න උඩට යන්න පුළුවන් තමයි මේ අයිබෝන් මට මම සිටීම සඳහන් කරන්නේ ඔතන වෙබ් ඇඩ්‍රස් එක සඳහන් කරනකොට ඕගොල්ලෝ මේක ලෙටරින් කරන්නේ නැහැ. ඒක විශාල අඩුපාඩුවක් වෙන්න පුළුවන් මේ අසන්නාට. ඒ කියන්නේ අපහසුකම් විදිහට මේ යන්න පුළුවන් අකුර DLOC DLOG DLOC K block ද යන විදිහට පැහැදිලි කරනවා නම් ඉතාම වටිනවා කියලා මම ඉල්ලා සිටිනවා. ඒ දවස් කියලා අසන්නේදී මේ අර යම් ක්‍රමවේද මේ වගේ ඉන්න මේ සියල්ල අසන වශයෙන් මේකත් කරනකොට තියෙන හිටි මොන පැහැදිලි ආකාරයක් අසන වශයෙන් කලින් අපේ අසන්නන්ට අපේ කොහොමද මේ පරිවිදේ ගෙන යන්න සඳහා දැන් මගේ හිතවත් එක්කත් එයාගේ හිතවත් එක්කත් මේ අපේ පිරිස වැඩි කර ගැනීම සඳහා මොනවා වගේ ක්‍රමවේදයක් මම භාවිත කරන්න අවශ්‍ය වන්නේ? ඔව් මම දැන් වර්ණ ගැන කතා කරත් මම දැන් හොඳයි. ඔව් මම හිතන්නේ දැන් මේ මූලික වශයෙන් මේක දැන් පැතිලිගේ ආකාරයෙන් බැලුවොත් මේක ඒ වගේම කටින් කට පැතිලිය දුවක් තමයි. ඊට අමතරව සමහර විට අපිට කියන්න පුළුවන් ඊමේල් මාර්ගයෙන් සහ අපිට තව සමහර අවස්ථා ලැබුණා පරිගණක සංග්‍රහවල වගේ බ්ලොක් කරන වෙන යම් යම් පොඩි ලිපි කල කරගන්න. ඉතින් මම හිතනවා ඉදිරි ක්‍රියාමාර්ගයේ වෙන්න ඕනේ මේ වගේ තමුන්ට දන්න දන්නාට කියන වගේම මම හිතන්නේ මේ අවස්ථාවක් අපිට ලැබෙනවා නම් අපි කැමති ඒක තවදුරටත් ප්‍රචාරය කරන්න. හොඳයි. කවුරුත් තමයි රයිබන් කපර කිපේ ගන්න. දැන් මේ මම හිතන්නේ මේ බ්ලොග් වැඩි කටයුත්ත කරන නිර්මාණකයන්ට පුළුවන් මේ රටේ ජීවන බර හැලු කරගෙන කළ විශාල දායකත්වයක් දෙන්න ඔය කියන ක්‍රියාදාමයේ විශේෂයෙන්ම පොත්පත් කර්මාන්තය සහ සංවිධ මාධ්‍යයට කටයුතු කිරීම. ඔබ ඒ වගේ ස්ථානීය වැඩි බර හින්දා ඇඩ්වර්ටයිසින් කොස්ට් වැඩි වෙනවා. අර මොනවා අන්තිම ජීවන බර ක්‍රිප්ට් පැට් ඔක්කොම වැඩිලා මම සමස්ත යාතිය මේකට වන්දි කරනවා. ඒක නිසා මේ බ්ලොග් ක්‍රමය හරහා සර්ව ක්‍රියාදාමය කඳුල්ලා දුන්නත් ඔය කියන ස්ථානීය කර්මාන්ත වලට ලොකු වෙනක් සිද්ධ වෙනවා. බොහෝ වෙලාවක දැනුම් කරණයේදී අතිශාන් ප්‍රචාරය සහ වියදමන කියන කාරණාව මොකද මේ හරහා ඒ ප්‍රචාරය ලබා ගන්න පුළුවන් දැබේ යම් කිසි සීමාවක් වෙනවා. ඊට කොහොමද ලයිකක් කියලා මම මේ විශ්වාස කරන ආයතනක කිව්ව කාරණයේ සීනසෙන් කරගෙන තන් මොනවාගේ ලයිකක් ලැබෙවිද? ඔව් ඇත්තටම කිව්වොත් එහෙනම් සිංහල බ්ලොග් කරනවාගේ සංසදයේ නම් බලාපොරොත්තු තියෙන්නේ සිංහල භාවිතය සහ මේ බ්ලොග් කරන්නේ ප්‍රයෝජනෙ කියන තමයි. නමුත් තමයි අපි ඇත්තටම අපේ තමයි නීති රීති පද්ධතියක් තියෙන මේ කමර්ෂල් කියන දේවල් අපි මෙතනට ඇත්තටම ඇතුළත් කරන්නේ නැහැ. මොකද මෙතන කවුරුත් අපි වාක්කන් මෙතන උදාය සෝයාගෙන ඉන්නේ පරමාර්ථයකට කරන දෙයක් නෙමෙයි නිසා. නමුත් මේ මහත්යගේ වගේ මේ මහත්යාට මේ බ්ලොග් කරන්නේ ඒ සඳහා යොදාගන්නේ කිසිම ගැටලුවක් නැහැ. තමන්ට බ්ලොග් අඩවියක් ලියාපදින් කියලා තමන්ට වෙබ් අඩවියක් අවශ්‍ය නැහැ. මම අර මුලින් කිව්වා වෙබ් අඩවියක් හැටියට බ්ලොග් එකක් පත්තාගෙන යන්න පුළුවන්. තමන්ගේ තියෙන භාණ්ඩ සේවා ගැනීම බ්ලොග් එකක් පාවිච්චි කරන් කිසිම ගැටලුවක් නැහැ. ඒ පිළිබඳ විස්තර මේ මහත්තයාට මේ බ්ලොග් එක හරහා ජනතාවට ප්‍රචාරය කරන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. තවත් දුරටත් මම කපි ආසන් දුර කතරම තුන සම්බන්ධ කරගන්නේ. අයිබෝන් අයිබෝන් මාතේ මම පොල්වර වාණි මණ්ඩලයෙන් විශේෂ කතා කරන්නේ මේකම් අපි බ්ලොග් කරන පිළිබඳ දැනුවත් කිරීමක් සංවිධානය කර සෞතුමාල අපි දැනසල මාගේ ඒකට අපි සහයෝග දෙනවා අපි කොහොමද ඒක ඔබතුමාල සමග සම්බන්ධ වෙන්නේ බොහොම සුදුයි. ඔව් ඒක අපිට කිසිම ගැටලුවක් නැහැ. අපිට ඒ ගැන වැඩසටහනක් කරන්න පුළුවන්. මම හිතන්නේ දුරකථන අංකය මගේ ලබා දෙන්න පුළුවන්. ඔව් අපි තුන් දෙනාගේ දුරකථන අංකය ලබා දෙන්න ඕනේ. මේ සම්බන්ධ ගේ හික්කමයේ ඔව් හික්කෙට තියෙනවා. මගේ දුරකථන සංඛ්‍යාවලා 0777 254 174 කාලිංග ඕන වෙලාවක කතා කරන්න ඒ පිළිබඳ කිසිම දවුවක් තියනවා නම් එදව දෙන්න නැත්නම් සිංහල බ්ලොග් කරන්නේ වෙබ් අඩවියේ අපි ලිපින දැන් ප්‍රකාශ කරනවා singhalabloggers.com සිංහල කියලා ඉංග්‍රීසියෙන් කියනවා නේ singhalabloggers.com වෙබ් අඩවියට ගෙන ඒක අපි සම්බන්ධ කරගන්න ඉස්සර එතනක් තියෙනවා මමයි දුරකථන අංකය කියන්නේ 0777 254 174 ඕනේ වෙලාවක කතා කරන්න අපි උදව් කරන්න සූදානම්. හරි මම අලි කතාවක් කියන්නම් බ්ලොග් එකේ singhalabloggers.com singhalabloggers ඒ තමයි ලිපිනේ 0773 25 72 74 කියන කතා කරොත් මේ පිළිබඳව තොරතුරු දැනගන්න පුළුවන්. මේ පිළිබඳව තවදුරටත් කතා කරන්න අපි ඉදිරි බලාපොරොත්තු වෙනවා. මේවා ඉදිරියට යද්දී එහි දැනුම ඔබට අවශ්‍ය වෙන බැවින් ඔබේ ස්තුතිය සහභාගී වුණාට අද සින් සහභාගී වුණේ කාලින් ගැටපත් වලදී තින ගුණසේකර වර්ණ පෙරලා කියන මේ ක්ෂේත්‍ර සින දක්ෂින් තිබෙනෙක් මොනස්තු විද්‍යාටම ඔබට තවත් මතක් කිරීමක් කරන්න තියෙනවාද කලින් කිව්වාගේ ඔබට ඉදිරියේදී ස්වීන කතරතුර හා සංවිධාන තාක්ෂණය දායකය මගින් පරිගණක පහසු දෙවෙනි ක්‍රමයට කොහොමද ලබා ගන්න කියන කාරණේ පිළිබඳව ඉදිරියට දැනුවත් කරන බලාපොරොත්තු වෙන නිසා අපි දෙක දිගටම මනසින් සමගින් එක්වන්න කියලා ආරම්භ කරනවා. සමගින් මේ සුදානම ආර නිෂ්පාදන දායකත්ව ප්‍රබන්ධනය පුජාන නිෂ්පාදන කලේ කාලිනා ශිවරෙන් කෞෂණී විජේසිංහ සම්බන්ධ කමික රේසුනිච් ජානක සුනිල් බණ්ඩාර මම හිමානන්ද රාජපක්ෂ අපි හෙට තුන සහගත කරන ස්මාර්ට් ටී සම්මාන මණ්ඩපයේ